බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියංติ බුද්ධං සරණං ගච්ඡාමි දුතියං තේ ධම්මං සරණං ගච්ඡාමි දුතියං තේ සංඝං සරණං ගච්ඡාමි තතියං තේ බුද්ධං සරණං ගච්ඡාමි තතියං තේ ධම්මං සරණං ගච්ඡාමි තතියං තේ සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං හත්වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධ Buddhase Namo tassa bhagavato arahato sammā sambuddhase Namo tassa bhagavato arahato sammā sambuddhase Yāni kāni ci bhikkhave osadhi kāni puñña kiriya vattūni sammāni tāni mettāya ceto vimuttiyā karam naggante sola santi Ati gauravaniya Nāyaka Swāmindiran vahanse pradhāna පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සැදැවත් වස්නවන්ත පින්නතුනි 2000 මේ වර්ෂයේ දින 2564 වෙනි වෙසක් පොන් බොහෝ දිනයේ නිමිති කරගෙන සිදු පෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ප්‍රථම ධර්ම දේශනාවට සම්බන්ධ වෙනටයි පින්නතුන් බලාපොරොත්තු වන්නේ අද අප ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඒකෝදක නිකායේන ඉතිඋත්තක පාළි කියන කොටසට ආයේ මෙත්තා චේතෝ විමුක්ති සූත්‍රය. මෛත්‍රිය නැමැති චිත්ත සමතය උපයෝගී කරගනිමින් සිත කෙලෙසුන්ගෙන් විශේෂයෙන් පංච නීවරණයන්ගෙන් දුරවන මාවත පැහැදිලි කරන සහ මෛත්‍රී භාවනාවෙහි ආනිසංස පැහැදිලි කරන සූත්‍රයයි මෙත්තා චේතෝ විමුක්ති සූත්‍රය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී තාම පැහැදිලිව දේශනා කරනවා. ලෝකී යම්තාක් කුසල ධර්ම, ලෞකික කුසල නැත්තම් පුණ්‍ය ක්‍රියා තියෙනවා නම් උපතිසම්පත්ගෙන දෙන සසර ජීවිතයේ සැප විපාක ගෙන දෙන යම්තාක් පුණ්‍ය කර්මයන් තියෙනවා නම් ඒ සියලුම පුණ්‍ය කර්මයන් එක ගොඩකට දැම්මොත් ඒ සියලුම පුණ්‍ය ක්‍රියාවල් වලට වඩා වටිනා පින්කමක් කියලා මෛත්‍රී හේතු විමුක්තිය නැත්නම් මෛත්‍රී භාවනා වැඩි වීම මෛත්‍රී ඒ වැඩි වීමෙන් ලැබෙන ආනිසංසයෙන් 16 ගුණයක්වත් ලැබෙන්නේ නැහැ අනිත් සියලුම පින්කම් ටිකට එකතු කරොත් කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා ඉතින් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාව එකට කැටි කරලා මුළු ලෝකයා වෙත ඉදිරිපත් කරපු මේ ධම අපේ ජීවිතයේ සූපත් කරන්නට දෙවිම හේතු වෙනවා ධර්ම දේශනාවේ මූලික සැකස් මේ ඉදිරිපත් කිරීමට කලින් මා කැමති බෞද්ධ ඉතිහාසයේ දෙස මලක් ඔබේ අවධානය යොමු කරන්නට අද අප මේ සමරන වෙසක් පොන් පොහොය දිනයට මූලික වෙච්ච මේ බුද්ධෝත්පාද කාලය බුදුරජාණන් වහන්සේගේ 15 උන්වහන්සේගේ ධර්ම දේශනාව සංඝ රත්නය බිහි කිරීම උන්වහන්සේගේ පරිනිර්වාණ පත්තේ සංඝරහණා පැවැත්වීම ලෝක රටවල් 9 බුදුදහම ව්‍යාප්ති කිරීම ඊට පස්සේ ලෝකේ ක්‍රමයෙන් බුදුදහම ටිකෙන් ටික ව්‍යාප්ත වීම විශේෂයෙන් ස්කේතමාවත ඔස්සේ පෙර දිග විශේෂයෙන් චීනය පටන් මැද පෙර දිග හරහා යුරෝපයට අනිත් පැත්තෙන් රුසියාවට පහළ පැත්තෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් වලට යල යලියත් මේ බුදුදහම ව්‍යාප්ත වෙමින් ලෝකයේ බුදුදහම පැවතිච්ච ආකාරය ගැන අපිට අනුස්තිවිදේක අවබෝධයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ 15 මේට අවුරුදු 2644 කලින් සාරා සංඝ කල්පලක්ෂය දානාදී පෙරුම් දහම් දාන පාරමිතා දාන උපමත් උපපාරමිතා දාන පරමත්ත පාරමිතා ආදී වශයෙන් විවිධ ක්‍රමවලට සම්පූර්ණ කළා. ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිශාල කැපවීමක් කරලා අවසාන වතාවට දෙවියන්ගේ ආරාධනාවෙන් දෙව්ලොව සිට මේ මනුස්ස ලෝකයට බුදුරජාණන් වහන්සේ බිහිවුණේ මෙයින් අවුරුදු 2644 කලින්. කුඩා කුමාරයෙක් ලෙස මෙලොව බිහිවෙච්ච උන්වහන්සේ අතීතයේ ලැබිච්ච අතිශය භාග්‍ය සම්පන්න පුණ්‍ය මහිමය නිසා උන්වහන්සේට නොයෙක් විදිහේ පහසුකම් ලැබුණා. ඒ සියලු පහසුකම් භුක්ති විඳිමින් ඉන්න අවස්ථාවේදී වසර 29 ගිහිගෙ කලකිරෙලා මහබිනිස්ක්‍රමණය කළා. අවුරුදු 6ක් විවිධ විදියේ ක්‍රම උපයෝගී කරගෙන ඒවා තුළින් විමුක්තිය ලබා ගන්නට බැරි බවත් තේරුම් අරගෙන අවසානයේදී මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ මධ්‍ය මාර්ගය අනුගමනය කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළා. මේන් අවුරුදු 2609කට කලින් දමදිව මැදදේශයේ බුද්ධගයාවේදී ජයශ්‍රී මහ බෝධි මූලයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සත්‍යති ගෙවීමේ අනතුරුව උන්වහන්සේ ප්‍රථම වතාවට ධර්ම දේශනා කළා වාරණසී සිතනාරාමයේදී පස්වග මහණුන් උදෙසා. එතනින් ආරම්භ වෙච්ච ධර්ම දේශනා මාලාව වසර 45ක් දෙවියන් මිනිසුන් උදෙසා උන්වහන්සේ දේශනා කළා. මේ දෙවිශේෂයෙන්ම උන්වහන්සේ ආරම්භ කරපු මේ ශ්‍රාවක සංඝරත්නය අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පටන්ගෙන සෝබන්ද කියන අවසාන භික්ෂුන් වහන්සේ දක්වා විශාල භික්ෂුණී පිරිසක් භික්ෂු භික්ෂුණී පිරිසක් බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළා. ඒ භික්ෂුන් වහන්සේලා ව්‍යක්ත විනීත විසරක ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න පිරිසක් බවට පත්කරන්ට බුදුරජාණන් වහන්සේ ලොකු කැපවීමකින් ක්‍රියා කළා. එහෙම සිදු කරපු බුදුරජාණන් වහන්සේ වසර 45ක අත්‍යුදාර සේවයකින් අනතුරුව උපදේශ මනුෂ්‍යයන්ට පමණක් නෙවෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරලා සුවිශාල සේවයක් මේ ලෝකයට මේ තුන් ලෝකයට සිදු කරපු උන්වහන්සේ මේට අවුරුදු 2564කට කලින් ධනදිව මල්ල රජ දරුවන්ගේ උපවත්තන කියන සාලවන ධානයේදී අපමාදින වික්කවේ සම්පාදයේද කියලා අවසාන බුද්ධ වචනේ සඳහන් කරලා උන්වහන්සේ සදාගමනේ දෙක පියාගත්තා. බුදුරජාණන් වහන්සේ වසර 45ක් පමණ ධර්ම දේශනා කළත් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තමන්ගේ දෙවරු මතට අරගෙන අඛණ්ඩව වසර 2500 මේ සම්බුද්ධ ශාසනය ලෝකයේ වෙත රැගෙන ආවා. මෙන්න මේ ගමනේදී ප්‍රධාන වශයෙන්ම භාගතුන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3කට පස්සේ සිදු කරපු ප්‍රථම ධර්ම සංගායනය අවිඥානාදී රහතන් වහන්සේලා 500 නමකගෙන් සැදුම්ලත් සප්තපර්ණී ගුහාවේදී අජාසත් මහරජතුමාගේ පූර්ණ දායකත්වයෙන් සිදු කරපු ප්‍රථම ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ආනන්ද මාහිමිපාණන් වහන්සේගේ ආදී රහතන් වහන්සේලාගේ දැඩි පරිශ්‍රමයෙන් තොම්මාසියක් තිස්සේ මේ ත්‍රිපිටකය ඉතාම විධිමත් විදියට සංවිධානය කරලා සජ්ජහනා කරලා මතු පරපුරට පරපුරෙන් පරපුරට රැගෙන යන්න පුළුවන් විදියට බානක ක්‍රමයට රහතන් වහන්සේලාට මේ ශාසනය බාර දුන්නා. මේ ත්‍රිපිටකය බාර දුන්නා. එතැන් පටන් තවත් අවුරුදු 100ක් යනකම් ශාසනයේ නොයෙක් විදියෙහි හේතු සාධක මත මේ ශාසනය ඉදිරියට රැගෙන ආවා. වසර 100කදී බුදු පරිනිර්වාණයෙන් නැවත මේ ශාසනයට දැඩි වෝදුරක් එළඹියා. ඒ අවස්ථාවේදී යත වික්ෂුන් වහන්සේගේ මූලිකත්වයෙන් මහරහතන් වහන්සේලා හස්සිය නමකගේ සහභාගිත්වයෙන් දෙවෙනි ධර්ම සංගායනාවක් පවත්වලා නැවත මේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත කළා. ඊට පස්සේ නැවත බුදු වර්ෂ 236දී අශෝක රජතුමාගේ කාලයේදී එදා දමදිව අශෝක ආරණ්‍ය රැස් වෙච්ච රහතන් වහන්සේලා 19කගේ සහභාගිත්වයෙන් තුන්වෙනි ධර්ම සංගායනාවක් පවත්වලා නැවත මේ ශාසනය මේ ගෞතම සම්බුද්ධ ශාසනය ස්ථාවර කළා, ශක්තිමත් කළා. මේ තුන්වෙනි ධර්ම සංගායනාව සිදු වෙච්ච සුවිශේෂී ක්‍රියාවලියක් තමයි ලෝකයේ රටවල් 9කට ප්‍රදේශ 9කට බුදුදහම ව්‍යාප්ත කළා. ඒ අතර ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවට ලංකාව ජම්බුදීපයේ ඉඳන් ශ්‍රී ලංකාවට මේ බුදුදහම එදා මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ඉරව්වා පිටත් කර හැරියා. ඒක සුවිශේෂී සංදිස්ථානයක් වුණා. ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි එදා ගන්ධාර දේශයට වර්තමානයේ රාවල් පින්ඩ කියන ප්‍රදේශයට එදා මජ්ජස්තික ස්වාමීන් වහන්සේගේ මූලයාපැත්තෙන් ධර්ම දූත පිරිසක් යවුවා. මයිස මණ්ඩලයට වර්තමානයේ අපේ මයිසූර් කියන ප්‍රදේශයට මහදේව ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පිරිසක් යවුවා. ඒ වගේම වනවාස දේශයට නැත්නම් වර්තමානයේ කියනවා නම් දකුණු ඉන්දියාවට රක්කිත කියන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ධර්ම දූත පිරිසක් පිටත් කර හැරියා. අපරන්ත දේශයට නැත්නම් ඉන්දියාවේ බටහිර ප්‍රදේශයට වර්තමානයේ ඇල්ලෝරා කියන ප්‍රදේශයකට ස්වාමීන් වහන්සේලා පිටත් කළ හැරියා. ඒ විතරක් නෙවෙයි මහරට්ට ප්‍රදේශයට වර්තමානයේ අපි මහාරාෂ්ට්‍රය කියන්නේ ඒ ප්‍රදේශයට මහා ධම්මරක්කිත හාමුදුරන්ගේ මූලිකත්වයෙන් පිරිසක් පිටත් කර හැරියා. යෝනක දේශයට වයඹලි ඉන්දියාව අද අපි මැද පෙරදිග කියන ප්‍රදේශවලට ස්වාමීන් වහන්සේලා මහරක්කිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පිරිසක් පිටත් කර හැරියා. ඒ වගේම සුවන්න භූමියට ස්වන භූමිය කියලා කියන්නේ වර්තමානයේ අපි බුරුමේට මියන්මාරයට එහි සෝන කුත්ති ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් පිටත් කර හැරියා. ඒ වගේම හිමාලය හිමවන්ත ප්‍රදේශයට ස්වාමීන් වහන්සේලා මජ්ජන්තික ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ධර්ම දූත පිරිසක් එදා අශෝක රජතුමාගේ කැපවීම මත පිටත් කර හැරියා. මෙන්න මේ විදියට ප්‍රදේශ 9කට පිටත් කර හැරිය බුදුදහම ක්‍රමයෙන් ව්‍යාප්ත වෙන පටන් ගත්තා. විශේෂයෙන් තුන්වෙනි ධර්ම සංගායනා ප්‍රතිඵලයක් විදියට සිදු කෙරිච්ච මේ උදාන කටයුත්ත නිසා ශාසනය ඉතාම ශක්තිමත් විදියට ව්‍යාප්ත වුණා. ඒ අතරත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පිටත් කර හැරිය එදා තම්බපන්නේ කියලා නමින් හඳුන්වපු අපේ මේ කුඩා භූමියට පිටත් කර හැරිය මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස වඩාත්ම සංවිධානාත්මකව මේ බුදුදහම ඉදිරියට රැගෙන යන්න පුළුවන් විදියට බුදුදහම ලංකාව තුළ ස්ථාපිත කරා ලංකාවේ වික්ෂන් වහන්සේලා කැලි කරලා. ඒ අතර තවත් සියවස් ගණනක් යනකොට විශේෂයෙන් ක්‍රිස්තු පූර්ව 115 වෙනි කාලයේදී ඉතිහාසඥයන් සඳහන් කරන විදිහට ක්‍රිස්තු පූර්ව 2 සියවසේදී, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂය ආරම්භ වන්න අවුරුදු 120කට පමණ කලින් විශේෂ සිදුවීමක් සිදු වුණා. ඒ තමයි කාලයක් තිස්සේ පැවතිච්ච දමදිව නැත්තම් ඉන්දියාව ආශ්‍රිතව නැත්තම් චීනය ආශ්‍රිතව පැවතිච්ච වෙළඳ මාවත, අපේ සිල්ක් රෝඩ් කියලා කියන්නේ සේද මාවත. මෙන්න මේ සේද මාවතේ වෙළෙන්දන්ගේ ක්‍රියාකාරීත්වය මත ඔවුන් අතර බුදුදහම සම්ප්‍රාප්ත වීම සමග මේ සේද මාවත ඔස්සේ භික්ෂුන් වහන්සේලා විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වුණා. ඒ විතරක් නෙවෙයි, ඒ අතර බෞද්ධ වෙළෙන්දෝ මේ වෙළඳ මාවත් තුළ විවිධ දිශාවට ගමන් කළා. එක පැත්තකින් නැගෙනහිර පැත්තට රුසියා පැත්තට ගමන් කළා. අනිත් පැත්තෙන් පහළ පැත්තට චීනය ඉඳන් ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි පහළ ප්‍රදේශවලට විවිධ විදිහට සංක්‍රමණය වුණා. අනිත් පැත්තට ක්‍රමයෙන් බටහිර දිශාවට මැද පෙරදිග හරහා ඉරානයේ ඉරාකයේ හරහා ක්‍රමානුකූලව බටහිරට බුදුදහම ව්‍යාප්ත වුණා. ග්‍රීසිය වැනි බටහිර රටවල් ඔස්සේ බටහිරට ව්‍යාප්ත වෙච්ච මේ බුදුදහම කාලයක් වසර දහසකට වඩා කාලයක් වෙනත් විදිහකින් කියනවා නම් ක්‍රිස්තු වර්ෂ 1450 වෙනි කාලේ වෙනකම්ම මේ බුදුදහම ක්‍රමානුකූලව ව්‍යාප්ත වුණා ලෝකයේ පුරා. ඒ අතර විශේෂයෙන් මේ සේදමාවත තුළ විහාරස්ථාන ඉදිකලා විවිධ විදිහේ කලා නිර්මාණ ඉදිකළ බව ඉතිහාසඥයන් දක්වනවා. නමුත් අවස්ථාවකට පසුකාලීනව මේ මාර්ගයේම ආපු තව සමහර අය විසින් මේ බොහෝ කලා ශිල්ප විනාශ කර බවත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් අප මේ සඳහන් කළේ බුදුදහමේ ව්‍යාප්තිය. ඒ අතර බුදුදහම මුලදී ථේරවාදී මුල් බුදු සමය විදිහට තිබිලා පසුකාලීනව එය මහායාන වජ්‍රයාන ආදී විවිධ සම්ප්‍රදායන් වලට ව්‍යාප්ත වුණා. මුල් බුදු සමය ආරක්ෂා වෙච්ච රටවල් අතරින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, සියම් රට, බුරුමය, වියට්නාමය, ඒ වගේම කාම්බෝජය, ලාඕසය කියන මේ රටවල් ප්‍රධාන වුණා. වියට්නාමයේ ථේරවාදී මහායාන බුදුදහම දෙකම තියෙනවා. නමුත් මහායාන තමයි වැඩි ප්‍රමුඛත්වයක් තියෙන. නමුත් ථේරවාදී භික්ෂුන් වහන්සේලා අදටත් ඒ රටේ ඉන්නවා. ඒ අතර ඉන්දුනීසියාව වෙන රටවල්, බුරුමය තාමතරව බංගලාදේශයේ, නේපාලයේ වෙන රටවල් වල මේ මුල් බුදු සමය ථේරවාදී බුදුදහම තිබුණා. ඒ අතර මහායාන බුදුදහම විදියට ඔබ දන්නව චීනය, ජපානය, මේ වගේ කොරියාව වෙන රටවල් වල මහායාන බුදුදහම ව්‍යාප්ත වුණා. එකම ශාස්ත්‍රවරයෙක්ගේ අනුශාසකත්වය පිළිගනිමින් විවිධ ප්‍රදේශානුකූලව දහම ව්‍යාප්ත වෙලා විකාශන වෙච්ච කාලෙක විශේෂයෙන් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගත්තු තේරවාදී මුල් බුදු සමය අනුගමනය කරපු රටවල් බුදුරජාණන් වහන්සේගේ මුල් බුද්ධ වචනය ඒ ලෙසම පවත්වන්නට දැඩි කැපවීමකින් ක්‍රියා කළා. විශේෂයෙන්ම බුද්ධ වර්ෂ 2236 මිහිඳු මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවට බුදුදහම ලැබුණට පස්සේ අරිට්ඨ ස්වාමීන් වහන්සේගේ පැවිදිවීමත් පටන් දේවානම්පියතිස්ස රජතුමා වැනි ධාර්මික රජවරුන්ගේ දැඩි අනුග්‍රහය ශ්‍රද්ධාවන්ත කැපවීම සහ ගිහි දායකයන්ගේ අනිත්‍යස දායකයන්ගේ කැපවීම මත බුදුදහම අඛණ්ඩව ශ්‍රී ලංකාව තුළ සීමස් ගානක් ව්‍යාප්ත වුණා. ඒ විතරක් නෙවෙයි බුද්ධ වර්ෂ 440 වෙනකන් 236 ඉඳලා 440 දක්වා වසර 2220කට ආසන කාලය ශ්‍රී ලංකාවේ විස්සන වහන්සේලා මේ ත්‍රිවිධ බුද්ධ ධර්මය විවිධ සම්බාධක මැද බලගම්බා සමීදී සිදු වුණු බැමිණි පියාසාය වැනි අතිශය දුෂ්කර කාලවල පසු කළාම සමයන් වල බුදු දහම විනාශ වෙන්නට ඉඩ නොදී මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවෙච්ච මේ 84000 ධර්මස්කන්ධය එදා අලු විහාරයේදී ආලෝකලිනේදී ග්‍රන්ථාරූඪ කළා. මෙන්න මේ ග්‍රන්ථාරූඪ කිරීම සමගම සීමත් ගණනක් අඛණ්ඩව මේ ථේරවාදී බුදුදහම කිසිදු වෙනසකටපත් නොවී විනය සූත්‍ර අභිධර්ම වශයෙන් මේ ත්‍රිපිටකය රැගෙන යනට ශ්‍රී ලංකාවේ වික්ෂුන් වහන්සේලා සුවිශාල කැපවීමක් කළා. ඒ අතරේට හිටිය දැහැමි රජවරු, වළගම්බා රජතුමා වැනි, පරාක්‍රම වහ රජතුමා වැනි, ගැම්නු රජතුමා වැනි මේ රජවරුන්ගේ සුවිශාල කැපවීම මත අද දක්වා ථේරවාදී මුල් බුදු සමයේ කේන්ද්‍ර ස්ථානයේ ලෙස ශ්‍රී ලංකාව වැජඹෙනවා. යතර විශේෂයෙන්ම දැන් අපි මේ වෙසක් සමරන සමයේ වෙසක් දේ කියන පදයේ මේ මාසයේ සමරන මේ බුදුහාඳුරන්ගේ උපත සම්බුද්ධත්වය සහ උන්වහන්සේගේ ජීවිතේ නිමාව කියන මේ අවස්ථා තුන සමරන වෙසක් දිනේට විමහර කරන වෙසක් කියන පදයේ ශ්‍රී ලංකාවේ වචනයක් විදිහට අද මුළු ලෝකෙම ඒ සිංහල වචනය පිළිඅරගෙන තියෙනවා. ලෝක විශ්ව කෝස වලට සම්බුද්ධ කෝස වලට මේ වෙසක් කියන පදයේ ඉහිලා දේ කියන වෙසක් දේ කියන නමින් අද ලෝකෙම විවහාර වෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරපු ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය අද ලෝකයේ සියලුම බෞද්ධයන් කිසිදු ભેදයක් නොමැතිව ප්‍රධාන බෞද්ධ සංකේතය විදිහට බෞද්ධ කොඩිය විදිහට අද ලෝකයේ බෞද්ධයන් පිළිගන්නවා. එනිසා මෙහිදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ඉතින් අප මේ බුදුරජාණන් වහන්සේගේ 2564 වෙනි මේ වෙසක් උත්සවයේ සමරන අවස්ථාවේදී සාස්නික ඉතිහාසයත් යම්කිසි පමණකට අප විසින් දැනගත යුතුයි. ඒ කරුණු ඊටාම කෙටියෙන් අප මේ සඳහන් කළේ. පින්නතුනි, අද අප මේ සාකච්ඡා කරන මෙත්තා චේතෝ විමුති සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ ඥානය, විශේෂයෙන් මහා කම විභංගයේ ඥානය, කර්මය පිළිබඳව ලෝකයේ කලින් කල පහර වෙන උතුමන් විරාගී උතුමන් යම් යම් ප්‍රමාණවලට කර්මය සහ කර්ම විපාක ගැන අවබෝධයක් ලබනවා සහ ලෝකයට ඒක දේශනා කරනවා. නමුත් ඒ අතර තේනතුනි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ කර්මය පිළිබඳව අචින්තනීය විෂයක් වෙච්ච කර්මය පිළිබඳව පසින්ම දැනගෙන සම්පූර්ණයෙන්ම දැනගෙන ලෝකයට දේශනා කරන උත්තමයන් වහන්සේ කෙනෙක්. අන්න එහෙදී බුදුරජාණන් වහන්සේගේ කර්මය පිළිබඳ වූ ඥානය සුවිශේෂී ඥානයක් වුණා. එය පින්නතුනි මුළු කල්පයක් තුළ ලෝකයට ලැබෙන අසිරිමත්ම සුවිශේෂීම නැවුම්ම පණවිඩයක් බවට පත් වුණා. ඒ නිසා අපි බෞද්ධයන් වශයෙන් ධර්මශ්‍රවණය කරන අපි කවුරුන් හෝ ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවණය කරනවා නම් බුදුහාඳුරන්ගේ පණිවිඩය කියවනවා නම් මෙන්න මේ මහා දැනු සම්භාරය සාරසංඛ්‍ය කලපලක්ෂයක බුද්ධි ඵලය බුද්ධි සාපලිතාවය කිසියම් ප්‍රමාණයකට ග්‍රහණය කරගන්නට අපි ඉලක්ක වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා යානි කානිති වික්ඛවේ ඕසධිකානි පුඤ්ඤකිරී වත්තානි සම්බානිතානි මෙත්තායි චේතෝ විමුක්තිය කලං නාගන්ති සෝලසින් යම්තා විදීහි ලෝකේහි පිංකම් ලෞකික කුසල් උපදි සම්පත් ලබා දෙන කුසල් තියෙනවා නම් පුණ්‍ය කිරිය වස්තු තියෙනවා නම් දානමයන් පුණ්‍ය කිරිය වස්තු සීලමයන් පුණ්‍ය කිරිය වස්තු භාවනාමය මේයන් පුණ්‍ය කිරිය වස්තු වශයෙන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක් භාගතුන් වහන්සේ දේශනා කළා. අන්නේ සසු සියලුම පුණ්‍ය කර්ම එක පැත්තකට තිබ්බත් මේ මෛත්‍රී භාවනාවෙන් ලැබෙන සබ්බේ සත්තා බමන්සු සුඛිතත්තා කියලා මෙත්ිත යල් යලි භාවිත කිරීමෙන් ලබන කිත සමතියෙන් ජනිත වන පුණ්‍ය ඵලය අර අනිත් සියලුම කුසල් දහම් වලට වඩා වටිනවා. මෛත්‍රී හේතු මිත්‍යෙන් ලැබෙන පුණ්‍ය ඵලයේදී 16 පංගුවක්වත් වටින්නේ නැහැ. අනිත් ලෝකයේ තියෙන සියලුම පින්කම් වලින් ලැබෙන පුණ්‍ය ඵලය. මෙහිදී විශේෂ වචනයක් කියනවා පින්තුනි, උපදි වේපක්ඛා කියන කාරණිය. මේ වචනය දැන් කිහිපයකදී අපට දකින්නට ලැබෙනවා. විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේහි මහාකාස්හාරිසික සූත්‍රයේහි සම්මාදිට්ඨිය විස්තර කිරීමේදී භාගවත් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨිය පහම දෙක වේදයන් වදාමි. මහණෙනවා සම්මාදිට්ඨිය කොටස් දෙකක් කොට දේශනා කරනවා. අක්තිවික්ඛවේ සම්මාදිට්ඨියේ සාත්තවා පුඤ්ඤභාගියා උපදි වේපක්ඛා. මේ වචනේ පිළිතුර අපි සිහින් වැදගත් උපදි වේපක්ඛා කියලා බුදුහාම දේශනා කරනවා. ශාස්ත්‍රවෝ ඒ වගේම පිනට බරවෝ උපදි සම්පත් ලබා දෙන සම්මාදිටියක් කියනවා. වෙනත් විදිහකින් කියනවා නම් මේකට තමයි පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ. තවත් විදිහකින් කියනවා නම් මේකට තමයි ලෞකික කුසලයේ කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් කම්මසකතා සම්මාදිටියේ පිටලා කර්මය හා කර්මය තුලින් ජනිත වන විපාකය අනිසංස්තේ පිළිබඳ අවබෝධයෙන් දාන සීල භාවනා කියන මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් යෙදීම. උපදි සම්පත් නිසා ලැබෙන දේ මොනවද කට? උපදි සම්පත් කියන්නේ පින්නතුනි මේ සතර ජීවිතේ අපට ලැබෙන බෙනිෆිට්ස් ටික ප්‍රතිලාභ ටික වාසි ටික. මොනවද ඒ වාසි කියලා කියන්නේ? ඒ තමයි සුගතිය. මනස ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය වැනි තැනක ඉපදෙන්න තියෙන ප්‍රතිලාභය. ඒක කෙනෙන් ලැබෙන වාසිය. ඒ වගේම ඒ කාල අනුව සමාජ සම්මත විදියට ඉහළ කුලයක ඉපදෙන ලැබීම උපදි සම්පත්තිය. ඒ විතරක් නෙවෙයි, ඒ පරිත්‍යාග භාවයට සරිලන විදිය උපරිම ආයුෂ භුක්ති විඳීම උපදි සම්පත්තිය ලක්ෂණය. නිරෝගී භාවය, රෝග සම්පත්තිය, ලස්සන කටහඬ, ඒ වගේම තමන්ට පිරිසක් සිටීම, ඒ වගේම සීරිතිය ලැබීම, ඊටම පහසුවෙන් ධනෙ උපයන්න අවස්ථාව ලැබීම, හොඳ ඥාති පරපුරක් සිටීම, මෙන්න මේ වගේ කිවා කරනෝ මේ උපදී සම්පත් ඥාණයට අයිති. සමහර පින්නතුන් පින් කරන්න බුදුහාඳුරෝ කියලා නැහැ, ඒ නිසා පින් කරන්න ඕනේ නැහැ කියලා හිතනවනේ. පින්නතුන් බුදුහාඳුරේම දේශනා කළා නැහැ. බුදුහාඳුරේ දේශනා කරන්නේ මා පුඤ්ඤස්ත බහයි, පිනට බය වෙන්න එපා. ඒ වගේම මේ පින කියලා කියන්නේ පුඤ්ඤස්ත සුගස්සේතං আদি වචනයි. පින කියන්නේ සැපේට කියන තවත් නමක් කියලා. එනිසා නිවන් දකින කම්ම ආසවක් ඥානෙ ලබන කම්ම අපට මේ පිනෙහි අවශ්‍යතාවය බුදුහාඳුර ඉතාම මැනවින් දේශනා කළා තියෙනවා. සියලු සත්ත්ව සුවපත් වෙනවා කියන යලි යලිත් මෛත්‍රී සිතුවිල්ල වැනීමෙන් අපට අවස්ථා කිහිපයකදී මෙහි ආනිසංස දැක ගන්න පුළුවන්. එහි පළවෙනි පියවර තමයි අපේ හිතේ තියෙන දැඩි ද්වේෂය, අනිත් අය සමග තියෙන ගැටුම ටිකෙන් ටික අඩු වෙනවා. අපි බොහෝ විට කටයුතු කරද්දී අනිත්‍යයේ වරදක් අඩුපාඩුවක් හොයන ගතිය, ඒ අඩුපාඩුව විවේචන කරන ගතිය තමයි අපේ හිතේ තියෙන්නේ. ඒක පින්නතන හිතට ලොකු පීඩනයක්. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට මනෝවෛද්‍ය විශේෂඥවරු මානසික ආතතිය දුරු කරන සඳහා ප්‍රකාශ කරන ට්‍රීට්මන්ට් වලින් ප්‍රධානතම කාරණාවලින් එකක් තමයි ලවින් කයින්ඩ්නස් කියලා කියන්නේ, මෛත්‍රී භාවනා වැඩි වීම කියලා කියන්නේ. ඇයි මේ මනසට බොහෝ විට පීඩා වෙන්නේ මේ අනිත්‍යය සමග තියෙන අවනාපය? එනිසා එක පැත්තකින් මෛත්‍රී භාවනා වඩනකොට ව්‍යාපාදස්ස පහනාය මෙත්තං චිත්තං භාවේ තබ්බං කියලා බුදුහාම දේශනා කරනවා. මේ හිතේ තියෙන ගැටීම ව්‍යාපාදය දුරු කරන්න මෛත්‍රී වඩන කියලා. අනිත් පැත්තෙන් සිත ඒකඟ කරන භාවනාවක් විදියට සමත කමඨහනක් විදියට සංසතලිස් කර්මස්ථානවලදී මේ මෛත්‍රී භාවනාව බුදුහාඳුර අපට දේශනා කළා. අනිත් පැත්තෙන් මේ සමත කමඨහනම ප්‍රයෝගී කරගෙන මෛත්‍රී භාවනාවෙන් කාමච්ඡන්දාදී නීවරණ දුරු කරගෙන යටපත් කරගෙන අවිද්‍යහ නීවරණය දුරු කරන්නටත් මේ මෛත්‍රී භාවනාව අපට හේතු වෙනවා. මෙත්තා චේතුමිති සූත්‍රයෙන් බුදුපියාණන් වහන්සේ විශේෂණම දේශනා කරන්නේ ලෞකික කුසලිය අපට කොයිතරම් දුරට දිනු කරගන්න පුළුවන්ද කියන කාරණය. ඒ ආනිසංස වශයෙන් අපි දේශනා කළා. අනිත් සියලුම ලෞකික කුසල් වල එකතු බලත් මේ මෛත්‍රී භානාවෙන් ජනිත වෙන පුණ්‍ය ඵලයෙන් 16 පංගුවක්වත් වටින්නේ නැහැ කියලා. ඒක උපමා කීපකින් දක්වනවා. කොහොමද? අහසේ තියෙන ග්‍රහතාරක අතුරෙන් හඳ ඉතාම ලස්සනයි. ඒ සියලුම තාරකා එකට එකතු කරත් මේ චන්ද්‍රයාගෙන් ලැබෙන ආලෝකයට සම කරන්න බෑ. අන්‍ය වගේ තමයි සියලුම පින්කම් අපි කරන. අපි මොනවද කරන පින්කම්? අපි අසරණ සතෙකුට කෑම ටිකක් දීම ඉඳන් දුස්සීල මිනිස්සුන්ට කෑම ටිකක් දීම, සිල්වන්ත උතුමෙකුට ආහාර පාන ටිකක් දීම, මහා සංඝර ඒ වගේම එක එක මට්ටමින් ස්වාමින් වහන්සේලාට සෝවාන් ආදී මඟඵල පිළිවෙලින් ඉන්න ස්වාමින් වහන්සේලාට දානය දීමේ පටන් මහරහතන් වහන්සේ කෙනෙකුට, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට, සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දක්වා ක්‍රමානුකූලව දාන දෙන ආකාරය ගැන දක්ෂිණ විභංග සූත්‍ර ඒ වගේම වේලාම සූත්‍රය වැනි තැන්වල පැහැදිලි කරනවා. ඒ සියලුම දානමය පින්කම් වලටත් වඩා සංඝසතු දානමය පින්කම් ආනිසංස වැඩි. ඒ සංඝසතු දානමය පින්කමටත් වඩා ආනිසංසදායක කියලා බුදුහමර දේශනා කරනවා. අගත අනගත චතුදිස්ස සංඝස දිනේ කියපු විදිහට පැමිණි නොපැමිණි සියු දෙසින් වඩනා මහා සංඝරත්නය උදෙසා ආවාස පූජාවක්, ආරාම පූජාවක්, විහාර පූජාවක් සිදු කිරීම. අන්නේ විහාර පූජාවෙන් ජනිත වන පුණ්‍ය ඵලය අර මෙතෙක් මා මුලින් සඳහන් කළ පුණ්‍ය කර්ම වලට වඩා ඉහළයි. මේ කරුණ දේශනා කළ බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරනවා ඒ ආවාස ආරාම පූජාවට වඩා අනිසංසදායි යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා හදවතින්ම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් පිළිහෙඩ කර ඉන්නවා නම් තමන්න ජීවිතේ වැඩිපුර වාර ගානක් මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සිහිපත් වෙනවා නම් ඒක ඉහෙළම පුණ්‍යක්‍රියාවක් කියලා. එහෙම දේශනා කළ ඊළඟට බුදුහාමුදුර සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතාදී අකුසලෙන් වෙලිකලා නිත්‍ය සීලවන පංච සීලය ආරක්ෂා කරනවා නම් අන්න ඒ පංච සීලයේ රැකීම අර මුලින් සඳහන් කළ සියලුම දාන වලට වඩා අනිසංසදායි කියලා. මෙහෙම දේශනා කළ තැනදී මේ පංච සීලයටත් වඩා අනිසංසදායි යම් කිසි කෙනෙක් ඊටාම සුළු මොහොතක් හෝ නැත්නම් මලකින් සුවඳක් විහිදෙන ගතවන ඊටාම සල්ප කාලයක් බඳු වෙලාවක් නමුදු කිසියම් කෙනෙක් සියලු සත්ත්ව සෝපත්ත්වා කියන මෛත්‍රියේ සිටින වඩනවා නම් ආනිසංස සියල්ලකටම වඩා වැඩි කියන. පින්නතුනි මෙතෙන් එනකම් අපි කරන නොයෙක් විදිහේ පින්කම් කියනවා. ආමිත දාන විදියට පින්කම් කරනවා, අභය දාන විදියට ජීවිතය දන් දීම කරනවා, මරණයට ඉන්න සත්ත්ව අපි මරණයෙන් බේරනවා, ධර්ම දාන විදියට ධර්ම දේශනා කිරීම, දහම් පඬුරු පූජා කිරීම, දහම් පොත පත පරිත්‍යාග කිරීම ආදී කටයුතු අවසිද්ධ කරනවා. මේ සියල්ලට වඩා අනිසංසදායි පින්කමක් විදියට මෛත්‍රී භාවනාව සඳහන් කරන්න පුළුවන්. ඊට අමතරව පින්නතුනි අපි සිදු කරන නොයෙක් විදිහේ කුසල් දහම් තියෙනවා. මොනවද? අපි අම්මට තාත්තට සලකනවා, වැඩිහිටියන්ට උපස්ථාන කරනවා, ලෙඩ වෙච්චයන්ට සලකනවා, බෙහෙත් හේත ආදිය පූජා කරනවා. මේ වගේ නොයෙක් විදිහ අපි කුසල දහම් කරනවා. ඒ වගේ යම් යම් ධ්‍යාන ස්ථාන ලැබෙනවා. ඒ අතරම ඇතැමිට කටින පින්කම් ආදී සුවිශේෂී පින්කම් කරනවා. පින්නතුනි මේ සියලුම පින්කම් වලට සමගාමීව බලන විට බුදුහාමුදුර සඳහන් කරනවා මේ මෛත්‍රී භානාව ආනිසංස වැඩි කියලා. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තු විශේෂයෙන් උන්වහන්සේගේ මහා කම විභංගයේ ඥානය, කර්මයේ පිළිබඳව සුවිශේෂෝ ඥානයෙන් බුදුහාමුදුර පසක් කළා. ලෝකෙට දේශනා කරපු මෙන්න මේ අනාවරණය අපට පින්නතුණී බෙහෙවීම වැඩගත් වෙනවා. ඉතින් මෙන්න මේ මෛත්‍රී භාවනාව අපි කොයි කොයි මට්ටමින් වඩන්න පුළුවන්ද කියලා අපි සඳහන් කරනවා. ඉතාම සරලව ගත්තොත් ඔබ මා ඉන්න මේ ස්ථානයේ පටන් ටිකෙන් ටික මේ ලෝකේ පුරාණ සත්‍යයන් විවිධ විදිහේ ප්‍රවේදගත කිරීමට ලක් කරලා අපට මෛත්‍රී වඩන්න පුළුවන්. මා මේ ඉන්න ස්ථානයේ සියලු සත්ත්ව සුවපත්ත්වවා. මේ නගරයේ සිටින මේ කවුන්ටියේ මේ ප්‍රාන්තයේ මේ රටේ මේ මහා ද්වීපයේ මේ පෘථිවියේ මේ සෞර ග්‍රහ මණ්ඩලයේ මේ ගැලැක්සියේ මේ යුනිවර්ස් එකේ වශයෙන් ලෝකයට අපට මෛත්‍රී වඩන්න පුළුවන් එක විදිහකට. ඒ වගේම ළඟ සිටින සත්ත්ව සුවපත්ත්වවා දුර සිටින සත්ත්ව සුවපත්ත්වවා කියලා වෙනත් විදිහකින් වඩන්න පුළුවන්. ඒ වගේම සතර අපාය සිටින සත්ත්ව සුවපත්ත්වවා මිනිස් ලෝකයේ තියෙන සත්ත්ව සුවපත්ත්වවා දිව්‍ය ලෝකින සත්ත්ව සුවපත්ත්වවා බ්‍රහ්ම ලෝකින සත්ත්ව සුවපත්ත්වවා කියලා වඩන්න පුළුවන්. තවත් විදිහකින් අපා සත්‍යයන් අපා කියන්නේ දෙපා සිව්පා නැති සත්‍යයන් අත්පා නැති සත්‍යයන් සුවපත්ත්වවා. ඒ වගේම අපිට කියන්න පුළුවන් දෙපා සත්තු සිව්පා සත්තු බහුපා සත්තු මේ ආදී වශයෙන් සත්‍යයන් සුවපත්ත්වවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ වගේම භූතාවා සම්භවයේ සේවා ඉපදෙච්ච සත්තු ඉන්නවා උපත අපේක්ෂාවෙන් සිටින බිත්තරවල ඉන්න මෞකසවල ඉන්න සත්තු ඉන්නවා. අන්නේ හැම දෙනෙක්ම සුවපත්ත්වවා කියලා අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ වගේම මිනිස්යෝ ඒ වගේම අමනුෂ්‍යෝ කියලා ඒ විදිහට වඩන්න පුළුවන්. ඒ වගේම සතර පැත්තට නැගෙනහිර බස්නාහිර උතුර දකුණ කියලා මේ සිව් දෙකට අපිට මෛත්‍රී වඩන්න පුළුවන්. ඒ හතර පැත්තට ඉහළ පහළ කියලා දිසා හයට මෛත්‍රී වඩන්න පුළුවන්. ඒ වගේම මේ හයටම තවත් අනුදිසා අර නැගෙනහිර බටහිර ආදී සිව් දෙසේ තිබෙන අනුදිසාවත් එකතු කරලා දස දිසාවට මෛත්‍රී වඩන්න පුළුවන්. පින්නතුනි මේ ආකාරයෙන් වඩන අපි අවශ්‍ය නම් සියලු සත්ත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා අඛණ්ඩව මේ මෛත්‍රී සිටිවිල දිනු කරන්න පුළුවන්. අපිට දිගු වේලාවක් වාඩි වෙලා මෛත්‍රී කරන්න බැරි වුණත් අඩුම වශයෙන් පින්නතුනි අපි උදෑසනට අවදි වෙලා අපි නිදිය ගන්න නිදියගෙන හිටිය ආසනයෙන් නැගිටින්න කලින් ඒ ආසනයෙම ඉඳගෙන විනාඩියක් ඔබ හිතන්න අද දින මට මුණ ගැහෙන සියලු සත්‍යෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියන. ඒ වගේම දවසේ වැඩ කටයුතු නිම බැලලා රාත්‍රියේ නිින්දට යනකොට ආයි ප්‍රාර්ථනා කරන්න අද දින මට මුණ ගැහිච්ච සියලු සත්‍යෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි කාලයක් මෙහෙම ගන්න ඔබේ ජීවිතේ වෙනසක් එනවා. ඔබට ලොකු ආශාවක් එනවා මේ මෛත්‍රී වඩන්න ඕනේ කියලා. ඊට පස්සේ ටිකෙන් ටික ඔබ විවේක ස්ථානෙක ඉඳගෙන මෛත්‍රී වඩන්න පුහුණු වෙනවා. මුලින් විනාඩි දෙකකින් පටන් ගන්න. සීල සත්ත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා නාසය ආශ්‍රිතව හිත තියාගෙන වර්තමානිය තුළ සිතුවිල්ල ආවත් කල්පනා කරන්න. මේක අතීත සිතුවිල්ලක් වෙන්න පුළුවන් අනාගත සිතුවිල්ලක් වෙන්න පුළුවන් නමුත් ඒ කුමක් මාසයකටත් මාසයෙන් කරන්නේ වර්තමානය තුළ ඉඳගෙන නේද කියන හොඳ සිහියෙන් ඉඳගෙන ලෝකින සියලුම සත්‍යයන් අරමුණු කරගෙන මේ සිත වඩන්න. අප්‍රමාණ දුක් විඳින සත්‍යයන් ඉන්නවා පින්නතුනි. මනුස්ස ලෝකයක දිනකට මනුස්සයන් 160,000ක් 180,000ක් අතර ප්‍රමාණයක් මියනවා. ඒ මරණයට පත් වෙන බොහෝ දෙනා මරණයෙන් පස්සේ දුකට ගාම වෙන අය ඉන්නේ පින්නතුනි. බොහෝ දෙනෙක් වයසට ගිහිල්ලා එක්තැන්වල දුක් විඳිනවා. ලෙඩ දුක් වලට පත් වෙනා දුක් විඳිනවා. මේ ලෝකෙට බිහි වෙද්දී මව කුස තුළ ඉඳගෙන බොහෝ දෙනෙක් දුක් විඳිනවා. මේ සත්‍යයන් සිහිපත් කරන්න මනුස්ස ලෝකේ විතරක් නෙවෙයි සතර අපායේ අප්‍රමාණ සත්‍යයන් පින්නතුනි. නිරාහාරව දුක් විඳිනවා. කායික මානසික දුක් විඳිනවා. දැඩි ශාරීරික වේදනා වලින් අපමණ පීඩාවට පත්වල මේ සත්‍යයන් ඉන්නේ. අන්නේ සත්‍යයන් හැම දිනෙක මරමුණු කරන්න. කල්ලා සියලු සත්‍යෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා ප්‍රාර්ථනා කරන්න. මෙහෙම කාලයක් කරනකොට තමන් හිතේ ලොකු මානසික සුවයක් ලැබෙනවා. සෝයක් ලැබෙන ලැබෙන පින්නතුනේ මේ මෛත්‍රී සාගත මනෝ කර්මය විතරක් නෙවෙයි මෙත්තා සාගත මනෝ කර්මෙන් නොනෙමෙයි තියෙන්නේ ආ මෙත්තා සාගත වචී කර්මෙට ටිකෙන් ටික නැඹුරු වෙනවා වචනෙනොත් මෛත්‍රී කරනවා අර හදවතේ සිටේ තියෙන මෛත්‍රිය ඔහුගේ වචනිය ඔස්සේ මේ සම්මා දිට්ඨිය පෙරටකට ආපු සම්මා සංකල්පෙ නිසා සම්මා වාචාවට මේක අවශෝෂණය වෙනවා කතා කරන හැම වචනයකම මෛත්‍රිය මුසුවෙච්ච වචනයි ඔහුගේ මුවින් පිට වෙන්නේ. එතනින් නවතින්නේ මෙත්තා සාගත කාය කර්මෙට නැඹුරු වෙනවා. කයින් කරන හැම දෙයක්ම මෛත්‍රී සාගතව කරන ගන්නවා. උදෑසන තමන්ගේ නිවසේහි ආහවසෙන් පෑන් වීදුරක් පොබුද හාමුදුරුවනේ පූජා කරලා ඒ ලබන පුණ්‍ය ඵලය මේ ලෝකේ සාපිපාසාවලින් සිටින සියලුම සත්වෝ සුවපත් වෙත්වා කියන මේ ප්‍රාර්ථනාව අපි ඇති කරගන්න. පින්නොතිනේ මෛත්‍රිය වඩන්න වඩන්න මේක ඉහළට පුහුණු කරන්න පුහුණු කරන්න මේ තැනැත්තා ලෝකේ අය විශේෂයෙන් ධර්මඥානය සමගම මේ කරුණවලින් ඉදිරියට යනකොට ඔහුට තේරෙනවා මේ ලෝකයේම ඉන්නේ වෙනත් පිට කවුරුවත් නෙවෙයි මේට කලින් ආත්මභවවල මගේම අම්මල තාත්තල දරුවෝ වෙල හිටියය නේද මේ ලෝකේ ඉන්නේ මානස ලෝකේ තරක් නෙවෙයි මේ සතර ආය අප්‍රමාණ දුක් විඳින්නේ මෙවැනි සත්‍යයක් නේද කියන හැඟීමක් ඇති වෙනවා සීල සත්ව සෝපත් එක්වා කියන තැනම හොනවතින්නේ ඒ තැනත්තා මේ මානස ලෝකින සත්‍යයන් අතුරින් විශේෂයෙන් සමන්ට ඉන්න ඉතාම සමීපතම අය ඒ අය කියන දේ හන සෝදානම් සෝච බව තියෙනවා නම් ඒ අය හැකි තාක් දුරට ධර්මයේ පැත්තට යොමු කරනවා මෛත්‍රිය නිසාම. ඒ විතරක් නෙවෙයි. මෙතනත්තා ලෝකයට ආහාර පාන ආදීන් සංග්‍රහ කරන විතරක් නෙවෙයි. ලෝකයට ඇඳුම් පැනඳුම් වලින්, බෙහෙත් හෙත් වලින්, නිවාස වලින්, රැකිරක්ෂා ලබා දීම, නව නිර්මාණ සිදු කිරීම මේ ආදීන් ලෝකෙට පිහිට වීම විතරක් නෙවෙයි පින්නතනි. ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා ඔහු බලනවා. ඔහුට ධර්මඥානයත් එක්කම තේරෙනවා කෙනෙකුට මේ ජීවිතයේ වසර 100ක් අඛණ්ඩව උදව්පකාර කළත් මේ සතර ගමන සාපේක්ෂව හරියට ඒ වසර 100ක් කරන උපකාරය නැත්තෙකුට හරියට එක දවසකට එක බත් වේලක් දුන්නා වගේ කියලා. අන්න ඒ නිසාම මේ තැනැත්තා අප්‍රමාදීව පෙළඹෙනවා සත්‍යං සුගතිගාමි වෙන්න කටයුතු කරන්න. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනසාසති යම්කිසි කෙනෙක් ධර්මයෙන් උපකාරයක් කරනවා නම් ඒ තැනැත්තා අමෘතය දුන්නා වගේ කියලා. සම්පදානං ධම්මදානං දීනාති කියන්නේ ඒකයි. දානයන් අතරින් ඉහළම දානයක් විදියට ධර්ම දානයක් සැලකන්නේ මෙන්න මේ කාරණේ නිසාමයි. මේ මෛත්‍රී භාවනාව මේ ධර්ම දානමයත් එක්ක එකට අත්හැර බැඳගෙන මොහු දැන් ලෝකෙට පිහිට වෙන්නේ යන්නේ. ඒ අතර දිනපතාම කරන තෙන්කම් වලින් ඔහු බලනවා දුගතිගාමි වෙන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනේ ඒ තැනැත්තා සුවපත් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි දැනට දුගතිගාමි වෙච්ච සත්තු ඉන්නවා නම් ඒ ඇයට සමන්ට පුළුවන් විදියට පුණ්‍ය අනුමෝදනා කරලා ඒ ඇ සුගතිගාමි කරවන්න උත්සාහ කරනවා. ඇයි මෛත්‍රී භාන වැඩිම නිසා මේ තැනැත්තා දැන් කලින්ට වඩා ලෝකය ගැන පුළුල් ලෙස බලන්නට හුරු වෙනවා. කොහොමද? මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒ වම්පි සම්බ භූතේසෝ මාන සම්භවය පරිමාණ. ලෝකයම හරියට අම්ම කෙනෙක් ඒ අම්මටින් එකම දරුවා දෙස බලන ආකල්පයෙන් මුළු ලෝකයක් දෙස පුත්‍ර ස්නේහයෙන් බලන්නට හුරු වෙනවා. ඒ තැනැත්තා සාමාන්‍ය මිත්‍රත්වය විතරක් නෙවෙයි මේ මිත්‍ර සහ මෙත්ත කියන වචන දෙකේ කියන තුන වෙනසක් තියෙනවා. අපි බොහෝ වෙලට හිතන්නේ මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වය කියලා. මිත්‍රත්වයයි මෛත්‍රිය අතර වෙනසක් තියෙනවා. මෛත්‍රිය තියෙන කෙනා කියලා මිත්‍රත්වයක් තියෙනවා. හැබැයි මිත්‍රත්වයේ තිබුණට විතරක් මෛත්‍රිය නැහැ දෙමිට. මෙත්තා කියන පදයේ මෘදු බවත් එක්ක යන එක මිත්‍ර කියන එක මිත්‍රත්වය ෆ්‍රෙන්ඩ්ෂිප් එක. බුදුදහමේ මේ වචන දෙක ඉතාම පැහැදිලිව වෙනස්ව දක්වනවා. ඒ නිසා තමයි මෙත්තානිසංස කියලා වෙනම දැක්වෙනවා. මෙත්තානිසංස කියලා වෙනම දැක්වෙනවා. මිත්‍රත්වයේ පටු දෙයක් වෙනතුනි. තමා දන්න කියන සීමිත ප්‍රදේශයක් විතරයි මිත්‍රත්වයට නැඹුරු වෙන්නේ. නමුත් මෙත්ත කියන මේ මෛත්‍රියට මුළු විශ්වය මුළු සත්ත්ව සංහතිය අසම්බාධන් කිසිදු සම්බාධයක් නැතුව කිසිදු ભેදයක් නැතුව මුළු ලෝකෙම අය එකම පිරිසක් තේ සලකලා ඒ හැමතෙම මෙත් සිතින් සෙත් පතන කෙනෙක් වටපත් වෙනවා. මොහුගේ මේ ක්‍රියාකාරීත්වය මෙත්තාසගත මනෝකර්මය මෙත්තාසගත වචී කර්මය ඔස්සේ මෙත්තාසගත කාය කර්මය ඔස්සේ ක්‍රියා කරන කෙනෙක් වටපත් වෙනවා. දිනෙන් දින ලෝකෙට පිටිට වෙන අතරේදී මේ වෙන සාමිසයෙන් මේ මෙත්තා චේතෝ විමුක්තියෙන් හිත සමාධිමත් කරන දැක්ස වෙනවා. ධර්මයේ තියෙන සුවිශේෂී වාසියක් තමයි ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බවත් නිසා ධර්මයේ අවන්තව පිළිපදින්න පිළිපදින්න ඒ තැනැත්තාට මේ ධර්මයේ ආයසංශ දැනෙනකොට ඒ තැනැත්තා අප්‍රමාදීව වඩ වඩාත් මේ ධර්ම තුළ හික්මෙන ඒ තැනැත්තා උත්සාහ ගන්නවා. විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනාව සඳහන් කරන්නේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මත්වයට යන තියෙන මාර්ගයක් විදිහට නැත්නම් බ්‍රහ්මයන් ජීවත් වෙන ක්‍රමයක් විදිහට මහා බ්‍රහ්මයාතුළු බඹලෝ අය ධානයගතව ලෝකයේ කෙරෙහි මෛත්‍රිය පතුරවමින් තමයි වාසය කරන්නේ. මනස ශරීරයක් දරාගෙන යම් කෙනෙක් මෛත්‍රී භාන වඩනවා නම් ඔහු කායිකව මිනිසෙක් වුණත් මනසින් බ්‍රහ්මයෙන් බවටපත් වෙනවා. ඔහුගේ හිත බාහිර කැලස් සහිත දේවල් වල ගැටෙන ගතිය ටිකෙන් ටික අඩු වෙලා එන්න එන්නම බාහිර රූපයෙන් හිත මිදිලා අභ්‍යන්තර විමුක්තිය කළා. විශේෂයෙන් කාමචන්ද ආදී නීවරණ දුරු කරන කෙනෙක් බවටපත් වෙනවා. මෙහි ප්‍රතිඵල විදියට පින්නතුනි, ඕ මෛත්‍රියෙන් ඉදිරියට යෑමත් එක්ක ඒ තැනැත්තා මෛත්‍රිය තුල නවතින්නේ නැහැ. මෛත්‍රිය දිනු කරන කෙනාගේ ළඟ ඊළඟට කරුණාව ඇති වෙනවා. අනිත් අයගේ දුකෙදි පිහිට වෙනවා. අනිත් අය අසරණ වෙච්ච වෙලාවේදී අය දුකෙන් නිදහස් කරවන්න. හුදෙක් ආහාර පාන ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි, විශේෂයෙන්ම දුගතියෙන් සත්‍ය මුදවන්න විශාල කැපවීමක් මේ තැනැත්තා කරනවා. විශේෂයෙන්ම රහතන් වහන්සේලා ඇතුළු ඒ අතීත මහා සංඝ රත්නයේ ක්‍රියාකලයේ මෙන්න මේ කරුණාවෙන් ලෝකයට කැම බීම බෙදමින් විතරක් ගියේ නෑ උන්වහන්සේලා. බෙහෙත් සේසාලිය බෙදමින් විතරක් ගියේ නෑ. ඒවත් පුළුවන් මට්ටමින් කළා. නමුත් උන්වහන්සේලියට වඩා ප්‍රමුඛත්වය දුන්නේ ධර්මයෙන් ලෝකෙට පිටවන්නට. ධර්මාශෝක රජතුමා සෙල්ලිපිවල ලිව්වේ ඒකයි, මගේ සතුරෝ ධර්මය අසස්වා, මගේ සතුරෝ ධර්මය පිළිපදිත්වා කියලා. සතුරෙක් වුණත් මේ ධර්මය හල පිළිකරලා මේ සසර සුවපත් වෙන්න කියන හදවතේ උතුරා යන මෛත්‍රියක් කරුණාවක් හටගත්තා. ඒ නිසා කරුණාව තුළින් ඇතිවන ලක්ෂණය තමයි අනිත් අය දුකෙන් මුදවන්න ඕන කියන අදහසක් ආකල්පයක් ඇති වෙනවා මෛත්‍රිය සමගම. එතනින් නවත්ින්නේ නැහැ, මුදිතා ගුණය ඇති වෙනවා. ලෝකයේ අනුත් කෙනෙක් සැප විඳිනවා නම් එයාගේ මහන්සිය නිසා, උත්සාහය නිසා, සතර පින නිසා මේ ලැබෙන දේවල් වලට අපි බාධා කරන්න යන්නේ නැහැ. අපි ඒවා වරක් ගන්න යන්නේ නැහැ. අපි ඒවට සම්බන්ධක පණවන්න යන්නේ නැහැ. අපි ඒවා හඩ කපල කරන්නේ නැහැ. එයි තමන්ගේ දරුවෙක් දිනු වෙනකොට අම්ම තාත්තා කවදාවත් අකමැති නැහැ. අන්න ඒ වගේ ලෝකයේ සමානකොට මෛත්‍රියෙන් ඒ තැනත් අනිත් කෙනාගේ සැපයේ සතුට වෙනවා, මුදිතා ගුණ ඇති කර ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ කරුණා මුදිතා දෙක විතරක් නෙවෙයි, ඒ දැන සෞපේක්ෂාවටපත් වෙනවා. මොකද්ද උපේක්ෂාව කියලා කියන්නේ? සමහර කෙනෙක් පිළිබඳව කරුණාවෙන් අපි කෙනෙකුට උපකාර කරන්න උත්සාහ ගත්තත් ඒ ඇතමිට අකීකරුකම් නිසා, එයා කියන දේ අහන්න නැති නිසා, සතර තියෙන කරපු කර්ම ශක්තිය නිසා එයා ගොඩ ගන්න බැරි ඇඉන්නවා. ඒ වගේම තව සමහර අය ඉහළටම දිනු වෙලී ඉන්නවා. ඒ අය කෙරෙහි මෙන්න මේ කරුණා මෛත්‍රියේ කරුණාව සහ මුදිතා ගුණය දෙකෙන් මැටි වෙලා ඊළඟට මේ තැනැත්තා උපේක්ෂාවටපත් වෙනවා. විශේෂයෙන් කර්මය පිළිබඳ අවධානය, අවබෝධය, වැටහීම ලැබීමත් එක්කම මේ තැනැත්තා මදහස් සිතක් ඇති කරගන්නවා. ඇයි ඒ? සමහර කර්ම කරපු සත්‍යයන් අපට ඒකෙන් මුදවන්න බෑ කියලා තේරෙනකොට උත්සාහයකුත් කළා තමයි මේ උපේක්ෂාව ඇති වෙන්නේ. මෙන්න මෙතෙන්දී පින්වත්නි, බුදුරජාණන් වහන්සේලාත් එහෙම ක්‍රියා කළා කියනවා. ඔබ දන්නවා විශාලා මහනුවර ධර්ම දේශනා රතන සූත්‍ර දේශනා කරන කලින් මහා විපතක් සිද්ධ වුණා. බුදුහාඳුර හැමදාම මහා කරුණාවෙන් ලෝකෙ දෙස බලනවා. උන්වහන්සේට පෙනී ගියා, නමුත් උන්වහන්සේ දැනගත්ත මේක වළක්වන්න බැරි කාරණයක්. උන්වහන්සේ යම් කිසි ප්‍රමාණයක් වෙනකන් උන්වහන්සේට සිද්ධ වුණා. ඒ වගේම අඟුලිමාල සිය ගානක මිනිස් දහස නැක්කලා බුදුහාමරේ සිද්ධිය කලින් දැනගත්තා. උන්වහන්සේට වළක්වන්න පුළුවන්කම තිබුණා නම් උන්වහන්සේ වළක්වනවා. නමුත් උන්වහන්සේ සමහර තැන්වලදී උපේක්ෂාසහගත වෙලා තියෙනවා. ඒ වගේම විදුඩක කුමාරයා මුළු ශාක්‍ය වංශයක් ඝාතනය කරනකොට බුදුහාමරේ තුන් අතාවක් උත්සාහ කළේක වළක්වන්න. අවසානයේ බුදුහාමරේ නිහඬ වුණා. මෙන්න මේ විදිහට පින්නතුනි බුදුවරයෙක් වුණත් මෛත්‍රී සහගතව සිටියත් උන්වහන්සේලා උපේක්ෂාන මට්ටමක් තියෙනවා. ලෝකයට සමහර දේවල් පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. මෙන්න මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණම සහිතව මෛත්‍රී පාදකව දිනු කරන කෙනා මේ මනස ලෝකය බ්‍රහ්ම ලෝකයක් බවට පත් කරගෙන ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. අඛණ්ඩව මෛත්‍රී වැඩීමේ ප්‍රතිඵලයක් විදිහට සාමාන්‍යයෙන් විනාඩියක් දෙකක් නෙවෙයි. එක දිගටම යම් කෙනෙක් මෛත්‍රී වඩනවා නම් ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය, ඥානිකතාය, වත්තුකතාය, අනුට්ඨිතාය, සුසමාරද්ධාය මේ වගේ නම් වලින් සඳහන් කරලා තියෙනවා. මේක නිතරම සේවනය කරන්නට ඕන, භාවිත කරන්නට ඕන, බහුලී කරන්නට ඕන, ඥානිකතාය හරියට වාහනයක නැගල යනවා වගේ, වත්තුකතාය භූමියක පිහිටලිනවා වගේ, අනුට්ඨිතාය හිටගෙන ඉන්න මොහොතේ, ඒ වගේම සුසමාරද්ධාය මනාව ආරම්භ කළා අඛණ්ඩව මේ මෛත්‍රිය තුල ඉදිරියට යන්නට ඕන. එහි උපරිම ඵලයේ විදිහට සලකන්නේ මෛත්‍රී ධානය ලැබීම දක්වාම ප්‍රථම ධානය, ද්විතීයික ධානය ආදී මූලික ධාන ලබා ගන්නටත්, කාමච්ඡන්දාදී පංච නීවරණ දුරු කරන්නටත් මේ මෛත්‍රිය අපට උපකාරී වෙන ආකාරය බුදුදහමේ තාම පැහැදිලිව දක්වනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කෙනෙක් මේ විදිහට කිසියම් කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් ඔහුට දෙත්තනම වේදනිය වශයෙන් මානසික ලබා ගන්න පුළුවන්. සුවසේ නිඳියාම, සුවසේ අවදිවීම, නපුරු සීන නොපෙනීම, මිනිසුන්ට ප්‍රියවීම, අමනුෂ්‍යයන් ප්‍රියවීම, ඒ වගේම වසවිසාදීන් හානියක් නොවීම, සිත එකඟ වීම, සිහි මුලා නොවී කලෝරිය කිරීම, මෙන්න මේ ආදී ආනිසංස රැස මෛත්‍රිය පිළිහෙටලින්න මොහොතේ ලබා ගන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෛත්‍රිය වැඩුවොත් වසවිසෙන් අවිහවද වලින් කොහොමද බේරෙන්නේ කියලා. නමුත් වෙනතුනි මේ සඳහන් කරන්නේ මෛත්‍රී ධානයට සමවැදෙලින් අවස්ථාවකදී කිසියම් කෙනෙක් එවැනි හානියක් කරන්න આવොතින් කිසියම් කෙනෙකුට එවැනි හානියක් කරන්න බෑ. ඉතින් මේ වගේ දෙක් දම් වේදින වශයෙන් ආනිසංස රැසක් බුදුරජාණන් වහන්සේ අපට මෛත්‍රිය තුළින් දේශනා කරනවා. මේක උදේක් වාඩි වෙලා ඉන්න අවස්ථාව විදිහටක් නෙවෙයි. සිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, වාඩි වෙලා ඉන්නකොට, සැක වෙනකොට කියලා මේ හතර ඉරියව්වදීම අඛණ්ඩව කරන්න පුළුවන් භාවනා ක්‍රියටයි බුදුරජාණන් වහන්සේ මේක අපට දේශනා කරන්නේ. ඉතින් ලෞකික ලෝකයේ තුල කම්මසකතා සම්මාදිකය තුල ඉඳගෙන සංසාර චක්‍රය තුල ඉහළම පුණ්‍ය ඵලය භුක්ති විඳීමට හේතු වන කුසලයේ විදියට, ලෞකික කුසලයේ විදියට, පුණ්‍ය ක්‍රියා විදියට, දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කර ඉහළම පුණ්‍ය ක්‍රියා විදියට බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ මේ මෙත්තා චේතෝ විමුක්තිය, මෛත්‍රී සහගත චිත්ත සමතය පින්නතුනි වඩලා ආනිසංස දක්ින උත්සාහ කරන්න. ඒ විතරක් නෙවෙයි, වරක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් වෙනත් ආශ්‍රමයකට ගිහිපු අවස්ථාවකදී අය අහනවා බුදුහාමුදුරුවෝ අපි කවුරුත් එකයි, අපි කවුරුත් එකට මෛත්‍රී භාවනා වඩන අය කියලා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ එහෙම නැහැ. බුදුදහමේ තියෙන මෛත්‍රී සුවිශේෂී දෙයක්. ඒක කොහොමද? ඒක විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග පරිණාමී කියන මේ මෛත්‍රිය විවේකයෙන් වඩන එක, විරාගයට, නිරෝධයට, නිවනට නැමුණු කොට වඩන දෙයක් කියලා ඉතාම පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කළා. මෛත්‍රියෙන් හිත එකඟ කරන කෙනා මෛත්‍රිය තුල නවතින්නේ නැහැ. ඒ මෛත්‍රිය සහගත සිතුවිල්ල තුල ඉඳගෙන යනත්තා සතේ ධම්ම විදිය, විරිය, පීති, සමාධිය ආදී උපේක්ඛාදී මේ බොජ්ජංග ධර්ම වඩන කෙනෙක් බවට පත් වෙනවා. සමාහිතෝ වික්ඛරි යතහබෝතං ඛජානාති කියපු විදියට හිත සමාධිමත් වෙච්ච පමණට මේ තැනැත්තා ධර්ම ශ්‍රවණය කළා, සුතමේ ඥානෙ ලබාගෙන සත්‍ය ඥානෙ උපදවාගෙන ඉන්න කෙනෙක් විදියට, දුකේ හට ගැනීම, නිරුද්ධ වීම දැකලා ඉන්න කෙනෙක් විදියට, අපිට දුක කියන්නේ මොකද්ද? උදේ පංච නීවරණ තුලින් ඇතිවන පීඩාව විතරක් නෙවෙයි, විශේෂයෙන් අවිද්‍යාව නිසා ඇතිවන පීඩාව. ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වෙන නම් මේ අවිද්‍යා නීවරණය සම්පූර්ණයෙන්ම දුරු කරන්න ඕන. අපේ ඇසට රූපයක් පේනකොට අපි හිතන්නේ මේ මට බාහිර දැනට තියෙන රූපේ පේන්නේ කියලා. ඇත්තටම ඇත්තට රූපයක් ගැටිලා අපි ඒක තේරුම් ගන්නකොට ඒ මුල් අවස්ථාව නිරුද්ධ වෙලා අපි තේරුම් ගන්න හිතාගන්නෙම තමන්ගම චිත්තචෛතසික ටික. ඒ චිත්තචෛතසික ටික තමන් තේරුම් ගන්නකොට බාහිර මුලින් ලැබිච්ච අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ අවබෝධය ලබන කෙනා ඔහු චක්කුන් අසති, රූපං අසති, චක්කු විඥානං අසති, සම්පස්සං අසති ආදී වශයෙන් මේ ප්‍රඥාව තුළ පිහිටනවා. යම් කිසියක් ඇසෙන් රූපයක් දැකලා ඒක හඳුනා ගන්නකොට, කනෙන් ශබ්දයක් හඳුනා ගන්නකොට, නාසයෙන් ගඳ සුවඳක් හඳුනා ගන්නකොටම මේ තැනැත්තාට මොකද ඇති වෙන්නේ? මේ තැනැත්තා තේරුම් ගන්නවා මේ අවබෝධය මට ලැබෙනකොට මුල් අත්දැකීම ටික නිරුද්ධ වෙලා නේද කියලා මේ තැනැත්තා ප්‍රඥාවෙන් දකිනවා. මේ මෙත්තා හේතු විමුක්තිය පාදක කරගෙන මේ තැනැත්තා ප්‍රඥාව තුළ අභිෂේක ලබන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ තුළින් මේ තැනැත්තා බොජ්ජංග ධර්ම වඩනවා. සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම වඩලා ඒ තැනැත්තා වඩ වඩාත්ම මේ අවිද්‍යා නීවරණය දුරු කරනට අප්‍රමාදීව ක්‍රියා කරන කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම මාර්ගයේ මුලින් අපි පංචශීලය ආරක්ෂා කරමින් මෛත්‍රී භාවනා වඩන කෙනෙක් හැටියට මෙන්න මේ ගමන් මාර්ගයේ ඉදිරියට එන්න නම් අපට විශේෂයෙන් සමථයේ ඉක්මවලා විදර්ශනා පැත්තට යද්දී කරණීය මෙත් සූත්‍රයේ දක්වපු විදියට දිට්ඨිංච අනුපදම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදියට මේ ඇත නැත කියන අන්ත දෙකෙන් දුරු වෙච්ච මනා දැක්මක් දර්ශනයක් අපට තියෙනට ඕන. අන්නේ දර්ශනය තුළින් තමයි ලෝකයේ ඇත කියන අන්තයට නොගිහිල්ලා ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා ඇත කියන අන්තෙන් නැත කියන අන්තයෙන් දුර වෙලා ස්කන්ධ පංචකයේ නිරෝධය දකින කෙනා ඇත කියන අන්තයෙන් දුර වෙලා මේ ඇත නැත අන්ත දෙකෙම දුර වෙච්ච හේතුම් පරිච සම්බෝතා හේතු බංගා නිරුජ්ජති යං කිංචි සමුදය ධම්මං සම්පන්තං නිරෝධ ධම්මං කියන මෙන්න මේ යථාර්ථය තුළ හිත පිහිටවන්න දක්ෂ පුද්ගලෙක් වඩපත් වෙනවා. එහෙම කරන්න අපට පුළුවන්කම තියෙන්නේ ඒක පැත්තකින් මේ මෛත්‍රී චේතනත්‍ය වඩමින් අප්‍රමාදීව අපි චිත්ත සමතේ ලබා ගනිමින් සාමාන්‍ය ආනිසංස ටික විතරක් නෙවෙයි පිනතුනි විශේෂයෙන් උපදේ සම්පත් ලබා ගැනීමට හේතු වන මේ ආනිසංස සියල්ලක්ම අපි අත්පත් කර ගන්නට ඕන. මේ ආනිසංස අපි නැවත ඉපදෙන්නම ඕනේ. අපිට මේ ජීවිත කාලයේදීම මේ උපදේ සම්පත් වැඩි කර ගන්න පුළුවන්. ධර්මය කියලා කියන සාන්දෘෂ්ටික දෙයක්, අකාලික දෙයක්. මේ මෛත්‍රී වැඩීමේ ආනිසංසයෙන් මේ උපදී වේපක්ඛා කියපු විදිහට උපදේ සම්පත් ලබා දෙන ආනිසංස රැසක් මේ ජීවිත කාලයේදීම අපට සාක්ෂාත් කරන්න පුළුවන්. අනිත්ම ලබාගත්තු කෙනාට ප්‍රියා ප්‍රිය සියල්ලක්ම දුරු කරලා යෙතන සා උපේක්ෂාව තුළ හැම මොහොතේම සිත පිහිටන කෙනෙක් බවට පත් වෙනවා. නිතරම ස්කන්ධ පංචකයේ ආයතනවල ධාතුවල පෙරපසුනදී හටගෙන නිරුද්ධ වෙන ආකාරයේ දකින උත්තම පුරුෂයේ මනස් රත්නයක් බවට පත් වෙනවා. මේ දුර්ලභව ලබාගත්තු මේ අතිශය භාග්‍ය සම්පන්න සෙන සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ලබාගත්තු කෙනෙක් බවට පත් වෙනවා. එසේ කරන්නට අපි එකතකින් මෛත්‍රී වඩන ගමන් අනිත් අතින් පංචශීලය රකින ගමන් කරණීය මෙත් සූත්‍රය සඳහන් වන සක්කෝ උජෝච සූජෝච ආදී මෙන්න මේ ගති ලක්ෂණ මේ ලක්ෂණ 14 හැකි තාම දුරට අපේ ජීවිතය තුළ පුරුදු කරන්නට ඕන. ඒක අපිට මේ ගමන ශක්තිමත් ඉදිරියට යන්නට අපට හේතුවක් වෙනවා. ඉතින් අද අපි මේ සාකච්ඡා කළේ කුද්දක නිකායේ ඉතිවොත්තක පාළියේන මෙත්තා චේතුනි සූත්‍රය. ලෞකික කුසල අතර අග්‍රතම ඵලය ලෙස සම්මා සම්බුද්ධ ඥාණයෙන් පසක් කළ මෛත්‍රී භාවනා වැඩිම ආනිසංස බුදුහාඳුර අපට සාම කරණාවෙන් දේශනා කළා. ඒ නිසා එහි ආනිසංස ලබා ගැනීමෙන් මේ දෙට්ටදම සුඛ විහරණය අත්විඳීමෙන් විරාගී වූ ධම දෙස අවිද්‍යාව දුරු කිරීම සඳහා වූ මේ මාවතට අප්‍රමාදීව පිසෙන්නට අපි කටයුතු කරමු. ඒ සඳහා ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. මේ ජනක කරගත් සෞතම පුණ්‍ය ඵලය දෙවියන් සහිත ලෝකයාට මියගිය ඥාතීන්ටත් තෙන් අපේක්ෂා කරන සියලු සත්ත්වයන්ටත් මේ පින සුගතිගාමි වීම සඳහා අවසන උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.